අද මම කල්පනා කළා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ භාග්‍යතුන් වහන්සේට තියෙන විශේෂ හැකියාවක් ඉස්මතු කරන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේට පුළුවන් පුජ්‍යලේ හාත්පසින් වෙනස් කෙනෙක් කරන්න. හාත්පසින් වෙනස් කෙනෙක් වෙනවා. ඒකට මේ පින්වතුන් මතකද විටින් විට අපි ධර්ම දේශනා කරද්දී අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන මතක් කරද්දී අපි කීවා මිනි මරමරා හිටපු දාමරිකෙක් උපනූපං සත්වයාට ජීවේ දෙන සත්‍යක්‍රියා අනුභවය ඇති මුනිවරෙක් කලන් ඉතින් හාත්පසින් වෙනස්නේ. ඊළඟට මෝහෙන් මුලා වූ රූපයට වසඟ වූ කේමා රූපයේ හරයක් නැති බව ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒ අවබෝධය පිණිස ප්‍රඥාව ඇති අය අතර අග්‍ර වුණා. ඉතින් ඒ වගේ ඊළඟට නූල් පොටක් නැතුව දෙවුරන් විහෙරට දුවගෙන පටාචාරාව විනීත භික්ෂුණීන් අතර විනයදර භික්ෂුණීන් අතර අග්‍ර වුණා. තොට ජීවිතේ හාත්පසින් වෙනස්. දරුවාගේ මරණය පිළිගන්න බැරුව හිටපු කිසාගෝතම මරණය කියන එක අවබෝධ කළා. හාත්පසින් වෙනස්. රාජ භෝජන වළඳපු අය අමාමහ නිවන වළඳන අය බවට පත් කළා. බුදුරජාණන් වහන්සේගේ අසිරිය. දැන් අදත් හරි ලස්සන කාරණාවක් මේ සූත්‍ර දේශනාව කුද්දක නිකාය උදානපාලියේ තියෙන නන්ද සූත්‍රය. නන්ද තෙරුන් ගැන වදාළ දේශනාව. මේ පින්වතුන් අහලා තියෙනවා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියෝනි මහා ප්‍රජාපති ගෞතමී උත්තමාවේ. මහා ප්‍රජාපති ගෞතමියට නන්ද කියලා පුත්‍රයෙක් ලැබුණා. ඒ නිසා තමයි ප්‍රජාපති කිරිමාවක් වුණේ. ඉතින් නන්දයන්ට කිරි පොවන්න නැතුව ප්‍රජාපතිය ඒ කුළුඳු කිරි පෙව්වේ මහ බෝධිසත්වයන්ට. නන්දය කිරි මවුවරුන්ට බාර දුන්නා. කෙලි දෙලෙන් වැඩෙනවා කුමාරවරු එක වගේ. ඊළඟට මහ බෝධිසත්වය පැවිදි වුණා. ලෞතර සම්මා සම්බුදු බවට පත් වුණා. මැඳින් පුම් පෝය දවසක් වගේ පෝය දවසක රජගහනුවරින් නික්මීලා කපිලවස්තුට වැඩි. කපිලවස්තුවේ බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පාලා ශාක්‍යයන්ගේ මානෙ බිඳලා සුද්ධෝදන මහරජුරුවන්ට ධර්මයේ දේශනා කරලා පිඩුසිඟා වඩිනකොට රජුරුවෝ ඒ ගැන අහද්දි දෙසූ ධර්මයෙන් රජ්ජුරුවෝ ධර්මය අවබෝධ කරලා මේ විදිහට කපිලවස්තුවට දහම් වර්ෂාව වැස්සුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ තුන්වෙනි දවසේ කපිලවස්තුවට වැඩම කරලා පස්සේ දවසේ තමයි ඒ කියන්නේ කපිලවස්තුවට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දවස් හතරකට පස්සේ තමයි කලින්ම යෝජනා කරගත්ත මංගල්‍ය තුනක් තිබ්බා. එහි තමයි කපිලවස්තුවේ හිටපු ශාක්‍ය කුමාරවරු අතර ජ්‍යෙෂ්ඨතම ශාක්‍ය කුමාරයා නන්ද කුමාරයා. නන්ද කුමරුගේ රජකමත් ඔටුනු පැළඳීමේ මංගල්‍යයත් ඊළඟට සියලු උපභෝග පරිභෝග සුඛ සහිතව හදන ලද විශාල රාජ මන්දිරයකට මේ ගෙවදීම මාලිගයට අලුත්ම මාලිගයට ගෙවදීමේ මංගල්‍යයත් ඒ වගේම ශාක්‍ය කුලයේ ඔටුන්න හිමි කුමාරයාට සරණ පාවා දෙන්න ඒ ශාක්‍ය ජනපදයේම හිටපු පංච කල්යාණයෙන්ගෙන් සුසැදි ජනපද කල්යාණේ විවාහ කර දීමත් කියන මංගල්‍ය තුන නන්ද කුමාරයාට ඊදී තිබුණා. එතකොට සාමාන්‍ය මේ ගේකට ගෙවදිනවා කියන එකම කාරණාවකදී මිනිස්සු කොයි තරම් සූදානම් වෙනවද? මඟුල් තුලාවකට කොයි තරම් සූදානම් වෙනවද? ඔඩුණු පලඳන රජකමකට පත් වුණා කියන්නේ කොහොම සූදානම් වෙනවද? ඔය තුනම එකපාර කියන්නේ ඔය ආසේ තමයි බනහල මඟපල් ලැබුවේ සාක්කිය පිරිස. ඔය මංගල්‍ය ආසේ බනහපු අය මඟපලත් ලැබුවා. අද කාලේදී ඔය වාගේ මංගල්‍යයකට දවස් දෙක තුනක් තිබිලා පන්සලක හරි බණක් ලැහැත්ති කළොත් එහෙම අනේ බණහන් විදියන්නේ අපිට මඟුලක් තියෙනවා කියලා හොඳලා මඟුලේම ඉන්නවා. එතකොට මේ බලන්නේ පින්වන්තයන්ගේ යුගයේ තියෙන වෙනස. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දැන් හෙට මංගල්‍ය තුන. ඊට පස්සේ අද මේ මාලිගාවට දානීයට වැඩලා භාග්‍යතුන් වහන්සේ පාත්‍රය දුන්නා නන්ද කුමාරයාට. නන්ද කුමාරයාට පාත්‍රය දීලා භාග්‍යතුන් වහන්සේ පිරිසත් එක්ක පිරිසට දහම් කතාව දේශනා කරලා වැඩියා. තුන් නන්ද කුමාරයා හිතුවා භාග්‍යතුන් වහන්සේ දැන් ආසනේ නැගිට ගමන් නන්ද දෙන්න පාත්‍රය කියලා ගණී කියලා. නන්ද කුමාරයා දන්නේ මේ මට දුන්නේ නිවනේ දොරටු කියලා. අමා මහ නිවන වළඳන පාත්‍රයයි කියලා දන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ගත්තේ නැහැ. හිතුවා එහෙනම් ආසනෙන් නැගිටලා දොරටුව ළඟට යනකොට පාත්‍රය ගනී කියලා. ගත්තේ නැහැ. හිත සවුත් වුණා. හිතුවේ ගනී කියලා. ඊට පස්සේ හිතුවා මාලිගාවෙන් එළියට බැස්ස ගමන් නන්ද දෙන්න පාත්‍රය කියලා ගනී කියලා. ගත්තේ නැහැ. තොට ශාස්ත්‍රෝන් වහන්සේට තියෙන ගෞරවය කොච්චරද කියන්න මේක ගණ්ඨ ස්වාමීනි කියලා කට ඇරෙන්නේ බුද්ධ ගෞරවය. මමත් එන්ටෝනිද ස්වාමීනි කියවෙන්නේ බුද්ධ ගෞරවය. අකමැත්තෙන් නමුත් යනවා. මොහු අකමැති රහිතේ ගෞරවය තියෙන වචනයක් කියන්නේ කොහොම ගෞරවයක්ද? බුදුරජාණන් වහන්සේට ගරු කළොත් සත්කාර කළොත් අකුසල් ප්‍රහාණය වෙනවා කුසල් උපදිනවා කියලා කියන්නේ වෙනත් කතා කොමුද? ඉතින් ඔහොම යනකොට ඔතන හිටපු දාසියා දුවගෙන ගිහිල්ලා ජනපද කල්යාණිට කිව්වා ආන්න පාත්‍රය අරන් භාග්‍යතුන් වහන්සේ පිටිපස්සේ නන්ද කුමරු යනවා නවතින්ද දන්නේ ඕන් කියලා. අද කාලේ විවාහයට නම් යෝජනා කරලා තියෙන කොල්ල බනහන්න ගියොත් තියෙන වටේ පිටේ අය ඔක්කොම අර කෙල්ලට කියන්නේ දන්න බනහන් යනවා කමාන විඳන්නේ කියලා. ඔය වගේ වනේ මේ අර මිනිහ කිව්වා ගෙහෙල්ලා දාසිය ආන් යනවා මහනෙයි ආරාමේ නතරෙයිද දන්නේ ඕන් කියලා. ජනපද කල්යාණි කොච්චර කලබල වුණාද කියනවා නම් නාල කොණ්ඩි ගහයලා තිබුණේ ඒකවත් කොණ්ඩෙ ගොතලා තිබුණේ කුමාරිකාවෝ කොණ්ඩෙ ගොතන්නේ නැතුව කොණ්ඩෙ වියලන්නේ නැතුව කොණ්ඩෙ මල් ගහන්නේ නැතුව පිරිමින්ට පේන්ති ඉස්සරහට එන්නේ ඒවත් අමතකෙලා ජනපද කල්දාමේ දුවගෙන ඇවිල් මේ කෝ නන්ද කියලා බලද්දි අර කොණ්ඩෙ උඩුමහන් තලේ ඉඳලා කොණ්ඩෙ පහළට කඩාගෙන වැටලා තියෙනවා නීල මොනරෙකුගේ පිල් කලඹ පහළට එන්නලා තියෙනවා. ඒ අතරින් රත්තරම් පාට හමක් තියෙන පංචකල්යාණයන්ගෙන් සුසෙන්දු ලස්සන රාජකුමාරී පනාවත් මෙහි මොළුවේ ගහන ගමන් නන්ද ඉක්මනට එන්න ඕන. එතකොට මේ ඒ තරුණ ජීවිතවල ඇතිවන හැඟීම් ප්‍රේමය හිත විවාහ වෙන ඒවත් එක්ක නන්ද කුමාරයාට කරන්ට වැදෙනවා වගේ එකක් වුණා. දැන් භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රය මෙහෙම අරගෙන යනවා. ඇහෙන්නේ නන්ද එන්න ධනපද කල්යාණගේ හඬ. ඉතින් ඒ නිසා එතරම් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ කෙල්ලෝ ගැන හිත හිතා ගියා යත්‍රාහත් උනා. භාග්‍යතුන් වහන්සේ වුන් දමනේ කළා. ශාස්ත්‍රෝන් වහන්සේ වුන් දමනේ කළා. ඒ නිසා අද බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩි කියන මේ ඇවිස්සිච්ච හිත් සාන්ත කරවනවා. බුදුරජාණන් වහන්සේට පුළුවන්. ශාස්ත්‍රෝන් වහන්සේ හදවතට මුණ ගැහෙන්නේ මේ ධර්මයට ආස කරන්න. ඒකට හදවතට මුණ ගැහෙන. ඒ ධහම තුලින් මුණ ගැහෙන. ඊට පස්සේ පින්වත්නි දැන් නන්ද කුමාරයා ඔහොම විහාරයටම ගියා. දැන් ගනි පාත්‍රේ බුදුරජාණන් වහන්සේ ගත්තනේ. විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පාත්‍රය ගන්න ගමන් යවා නන්ද මහණෙමු පැවිදිවෙමු කියලා. කොච්චර බුද්ධ ගෞරවයක්ද කියනවා නම් අම්මෝ මෙහෙම ගෞරවයක්. හෙට විවාහය, මාලිගාවට ඇතුළු වීම, ශාක්‍ය රාජ්‍යයේ කපිල වස්තුවේ මහරජු ලෙස උතුණු පැන. හෙට අහනව නන්ද මහණෙමු, එහෙමයි ස්වාමී. කොච්චර බුද්ධ ගෞරවයක්ද, කොච්චර සහෝදර ගෞරවයක්ද හිතන්නවත් පුළුවන්ද ස්වාමීනි? හෙට මංගල්‍ය කියන වචනේවත් කියවුන්නේ නැහනේ. බුද්ධ ගෞරවය අපිට එවැනි ගෞරවයක් තියෙනවද? ඔබට එවැනි ගෞරවයක් තියෙනවද? බලන්න ශාස්ත්‍රෝ ගෞරවය කියවුනේ නැහැ ස්වාමීනි. හිට මංගල්‍ය කියලා. එහෙමයි ස්වාමීනි කියලා. පැවිදිමු නන්ද. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ නන්ද තෙරුන් පැවිදි කළා. නන්ද කුමාරයා පැවිදි කළා. දැන් පැවිදි කළාට ඔළුවේ වැඩ කරන්නේම මට වෙච්ච දෙයක්. පිණ්ඩපාතේ වඩිනවා. දැන් රජකම හෙටයි කියලා. ඒ කියන්නේ දැන් අද හවසනේ පැවිදි කළේ. ආහාර නැහැ. කෑම නැහැ. රස නැහැ. ඊට බහුව දවදී පිපාතරේ නම් පින්ඩ පාත යනවා. දාන ගින්නේ. එතකොට අද රජ වෙන්න හිටපු කෙනා නෙමේ ගෙන්ගෙට පිටිසිඟා යන්නේ. මේ ඥාතින් කවුරුවත් ඇවිල්ලා ශාක්‍ය කුමාරවරු, ශාක්‍ය රජවරු කවුරුවත් ඇවිල්ලා ගේට්ටුව ළඟ උද්ඝෝෂණය කළේ නැහැ. අද මහාන වෙන්න ළමේ කාවට පස්සේ අම්මෝ කරදර ගොඩ ඥාතින් එනවා, යාළුවෝ එනවා ගෙනගෙන. ඊට පස්සේ පොල් ගහනවා, එක එක දේවල් කරනවා. ඒ කැමැතිම නැහැ. මේ හෙට රජකම ලබන්නේ ඉන්න කොල්ලොද මේ මහාන වෙන්නේ? හෙට විවාහය තියෙන කොල්ලොද මහාන වෙන්නේ? හෙට මේ මාලිගාවකට ගෙව දින අයද මහාන වෙන්නේ? නැහැනේ. ඒ ඇවිල්ලා ගෙන්නගෙන එන්න පරම්පරාව එනවා. මුළු ශාක්‍ය ජනපදයේම නන්ද කුමාරයා ගෙන්නගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ ගත්ත තීරණයට විරුද්ධ වෙන්න, අකමැති වෙන්න එකම එක්කෙනෙක් වන්නේ මුළු කපිල වස්තුවේම. ඔක්කොගේම කටවල් වැහුණා. කවුරුත් නේ කතා. ජනපද කල්යාණේ නිහඬ වුණා. ඈ හිතුවා මා විවාහ වෙන්නේ කවදාවත් කාත් එක්ක. නන්ද යන්නේ ඇතුළ පිතුරු පේනයක් තිබිලා. ඊට පස්සේ හැබැයි භාග්‍යතුන් වහන්සේ ගොඩාක් දේවල් දකිනවා. මේ සිද්ධිය නිසාම ජනපද කල්යාණි පස්සේ පැවිදි වෙන්නේ. පැවිදි වෙලා ඈත් බුද්ධ ශාසනයේ පීඨ ලබනවා. සියලු දෙනාට යහපත. සාක්‍ය ජනපදයේ සියලු දෙනාට යහපත සැලසුණා. මාමණ්ඩි තමයි වරද්දගත්තේ. සුප්‍රබුද්ධ රජුරෝ ශාස්ත්‍රුන් වහන්සේට අගෞරව කළා. වැරදුනා. නිරේපදුනා. බුදුරජාණන් වහන්සේ ඉපදුන කුලේ සාක්‍ය කුලේ යම් කුලයක බෝධිසත්වෙක් උපදිනවා. ඒ කුලේ සියලු දෙනා සැපයට පත්වෙනවා. සුද්ධෝදන රජ්ජුරුවෝ අරහත්වයට පත්වුණා. ප්‍රජාපති උත්තමාවිය අරහත්වයට පත්වුණා. දවස් හතෙන් ජීවිතයෙන් අත්හල මහාමායා දේවිය දිව්‍ය රාජයෙක් වුණා. සෝතාපන්න වුණා. ඊළඟට නන්ද කුමාරයා පැවිදි වුණා. තව නැගණියක් හිටියා නන්දා කියලා. ඈත් අරහත්ට පත් වුණා. තව මාමණ්ඩියේ පුතෙක් හිටියා තිස්ස කියලා. ඒත් පැවිදි වුණා. සාක්‍ය රජ හැම රාජ සාක්‍ය කුලේ හැම පවුලකින්ම එක පුතා ගානේ අරහත්ට අනිවාර්යෙන් හැම සාක්‍ය ජනපදේ හැම ගෙදරකින්ම එක රහතන් වහන්සේ නමක් ඉන්නවා. හැම ගෙදරකින්ම යම් කුලයක බුදුරජාණන් වහන්සේ පහළ වුණාද ඒ මුළු සාක්‍ය ජනපදේ සැපයටපත් වුණා. ආශ්චර්යයක් නෙවෙයිද? අවසානයේ විදුහුඩප කුමාරයා සාක්‍ය ජනපදේ විනාශ කරද්දි තරුණ කෙල්ලෝ ටික ඔක්කොම ගෙවල් වලින් ඇදගත්තා. මාලිගාවට ගෙවල් 500ක් තිබ්බා. 500ම හිටපු තරුණ කෙල්ලෝ ටික ඇදගෙන ඇවිල්ලා යමව අන්තපුරයට කිව්වා. ඈලා කිව්වා දුෂ්චරිතයට අපි කැමති නෑ. තොපි කටවල් වැඩි කියලා ඔක්කොම ටික ගෙනල්ලා කෙල්ලන්ගේ අත් දෙකයි කකුල් දෙකයි කපලා කේ සාක්‍ය ගෑනු ළමයි 500ම අත්කකුල් කප්පු කොටම් බවට පත් කළා. දැන් කියා ගන්නල පම්පෝරේ කියලා ඊඩුඩව ගියා. භාග්‍යතුන් වහන්සේ එක්තරා භික්ෂුවකට කිව්වා, භික්ෂුව අර පිරිසට දැන් කතා කරන්න ගිහිල්ලා. ඉරිදිහෙන් වැඩලා ඒ අතපය කපපු සාක්‍ය කුල දියණියන්ට ධර්මයේ දේශනා කළා. ඒ සියලු දෙනාම ජීවිතය අවසන් කළේ සෝවාන් වෙලා. අතපය නැතුව ඉඳිත්ින් සාක්‍ය වංශී අය සෝවාන් වුණා. ඒ රුධිර ධාතුවට පවා සැප සැලසුවා. රුධිර ධාතුවට පවා සැප සැලසුවා. බුදු කෙනෙක් පහළ වීම. බුදු කෙනෙක් පහළ වීම. හරියට අද වුණත් බුද්ධ ශාසනයට සත්පුරුෂ ඇසුරකට එක ගෙදරින් එක දරුවෙක් මහණ වුණත් අද කාලේ ඒ පවුලට යහපත නොවෙන්නේ කොහොමද? පවුලටම යහපතක්. ගමක් ඕනේ, රටක් ඕනේ, ඒ පවුලටවත් යහපතක් සිදු නොවේවිද? ඉතින් පින්වත්නි, මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහළ වීම ශ්‍රේෂ්ඨයි. ඉතින් මුළු සාක්‍ය ජනපදයේම එක්කෙනෙක් වන්නේ නන්ද කුමාරයා ගෙන්නගෙන යන්න. අද රජ වෙන කෙනා පෙරගෙන්ගිට පිළිසිඳවලා ඉතින් දාහනි වළඳලා ඇවිල්ලා රජකම ගැන කල්පනා කළේ නැහැ. ගේ ගැන කල්පනා කළෙත් නැහැ. ඒ අර තෙත කොණ්ඩේ විදාගෙන නන්ද ඉක්මනට එන්න කියලා කියපු ඒ හඬ හිතට ඇනිලා තිබ්බා. පපුවට ඇනිලා තිබ්බා. ඒ උල වැදිලා තිබ්බා. ඒකේ දුක දැනෙනවා. ඇත්තටම නන්ද ඔය නන්ද තෙරුන් වහන්සේ ඔය කාරණා තුනෙන් වැඩිපුරම ගෙට ගෙවදීම ඔටුනු පැනදීම ජනපද කල්යාණ කියනකොට වැඩිපුරම ආසතුලි ජනපද කල්. වැඩිපුරම ඒකම මතක් වෙන. බුදු කෙනෙක් ළඟ පැවිදි වෙලා කෙල්ලෙක් කෙනෙක් තියයි. දැන් ඔහොම කාලේ ගෙවි ගියා. දැන් හොඳට සිල් රකින්න බඹසර රකින්න. හිතට ස්ත්‍රී මතක් වුණත් බඹසර රකිනවා. පුදුම විදියට හික්මෙන ජීවිත. ඉතින් ඊට පස්සේ නන්ද තෙරුම් මේක හිතේ හිර කරගෙන හිටියා. බෑ, තවත් තෙරුන්නාන්ත නමකට කිව්වා, අනේ ප්‍රියාහංශමතුනි මං නන්දයි, මේ බඹසර මම බඹසර හැතිරෙන කැමැත්තකින් නෙවෙයි, බඹසර කියලා කිව්වේ පැවිදි ජීවිතයට. මට නම් මේ බඹසර ජීවිතේ උසුලාගෙන ඉන්න පුළුවන් කම නැහැ, මං නම් මේ මහාන කම නම් උසුලාගෙන ඉන්න බෑ. ආ බර, මහා බර, මේ ශික්ෂාව බැහැර කරලා ගිහි බවට පත් වෙන්න ඕන කියලා මං කල්පනා කළා. මට බෑ මං ගෙදර යන්න. දැන් හම්බෙන භික්ෂුන් වහන්සේලාට කියනවා මේ මං නම් බෑ අප්පා මං යනවා. ඒතකොට භික්ෂුන් වහන්සේලා එක භික්ෂුන් වහන්සේ නම භාග්‍යතුන් වහන්සේ ළඟට ගියලා කියා හිටිනවා. භාග්‍යතුන් වහන්සේගේ සහෝදර වූ සුළු මෑණියන්ගේ පුතණුවන් වූ ආයුෂ්මත් නන්ද බොහෝ භික්ෂුන් එක්ක කී කියා යනවා, මට මේ බඹසර අමාරුයි, මං සිවුරු ඇරලා යනවා කියලා. එහෙනම් පින්වත් භික්ෂුව, මගේ වචනයෙන් ওই නන්දට එන්න කියන්නේ. දැන් මේ සැවැත් නුවර. එතකොට භාග්‍යතුන් වහන්සේ දැන් මේ පින්වතුනි දවසේ දෙකේ කතාවක් නෙවෙයි, කපිල වස්තුවේ ඉඳලා සාවස්තියටත් වැඩලා භාග්‍යතුන් වහන්සේ. ඒ කියන්නේ දැන් මාසයක් දෙකක් විතර ගිහිලා. දැන් මේ මාස දෙක තුනේ මේ නන්ද තෙරුම් කරපු භාවනාව මොකද්ද? ජනපද කර්යයන්. භාවනා ආරමුණ මොකද්ද? ජනපද කර්යයන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් නන්ද තෙරුම් කැඳවාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ නන්ද තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මේ වැඳලා පැත්තකින් වාඩි වුණා. සාමාන්‍ය දිගුරු තමයි හිටගන්නේ. ශාස්ත්‍රඥ වහන්සේ ඉදිරි අනිත් අය වැඳලා වාඩි වෙනවා. ඒ පින්වත් නන්ද, ඇත්තද මේ සංඝයාත් එක්ක කී කියා යනවා කියන්නේ මම සිවුරු අරිනවා, මට බඹසර මහා බර, මං කැමැත්තෙන් නෙවෙයි මේ කියන්නේ, මට ගිහි වෙන්න හිතෙනවා කියලා කියන්නේ ඇත්තද? එහෙමයි ස්වාමීනි. කවදාවත් බුදු කෙනෙක් ඉතේ කවුරුත් බොරු කියන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. පින්වත් නන්ද, ඔබ බඹසර ඇයි අකමැත්තෙන් හැසිරෙන්නේ? ඇයි මේක මහා බරක් කරගත්තේ? මම පැවිදි ජීවිතේ මහා බරක් කරගත්තේ ඇයි? ඇයි මේක එපා වෙලා ගිහි ගෙදරට යන්න හිතෙන්නේ? ස්වාමීනි, මං ගෙදරින් එනකොට ජනපද කල්යාණේ සාක්කේ දියණිය ලස්සනට කොණ්ඩෙ හදලා ඔළුවේ පනාව ගහලා මං දිහා බලාගෙන මෙහෙම කිව්වා, ප්‍රිය ආර්යස් පුත්‍රය, ඔයා ඉක්මනට ආපහු එන්න ඕනේ කියලා. ඉතින් ස්වාමීනි, මට ඕකම මතක් වෙනවා. ඒ නිසා මට නම් මේ ගෙදර යන්න ඕන, මේ ගිහි මේ පැවිද්දත් හරින්න ඕන, මට මහා බරක් මේ මහන්කම කියලා ඇත්ත කිව්වා. අද කාලේ කෙනෙකුට සිවුරු අරින්ට හේතු වෙන කරුණු තියෙනවා. ඇත්ත කියන්නේ අම්මා සරණයි, අම්මව බලා ගන්න ඕන, තාත්තා සරණයි, තාත්තව බලා ගන්න ඕන. අනේ මොන ගිහිල්ල මාංශයයි, කොයින් හරි ගෑණියෙක් කරන් පයින්නවා, අය අම්මා බලන්න කෙනෙකුත් නැහැ, තාත්තා බලන්න කෙනෙකුත් නැහැ. ඇත්ත කතාව. සත්‍ය කියන්නේ බේරගන්න අමාරු. ඊට පස්සේ අනසෙන් සත්‍ය ප්‍රකට කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ආසනෙ නැගිටලා මේ නන්ද තෙරුන්ට ඉන්න නන්ද කියලා අතින් ඇල්ලුවා. අතින් අල්ලලා එතකොට භාග්‍යතුන් වහන්සේ ආයුෂ්මත් නන්දයන්ගේ අතින් අල්ලා ගත්තා. බලවත් පුරුෂයෙක් හැකිලුව අතක් දිග හරින වේගෙන් දික්කල අතක් අකුලන වේගෙන් ජේතවනාරාමයෙන් නොපෙනී ගොස් තවතිසා දෙව්ලොව පහළ වුණා. අර මඟ යනකොට නවදැලි හේනක් පෙනුණා කියලා කියන එක ඒවා අටුවා කතා. බුද්ධ වචනේ තියෙන්නේ මෙතනින් අතුරුදාන් වුණා දෙව්ලොව පහළ වුණා. එතකොට මේ කිසිම සමාධියක් ඉරිදීයක් නැති කෙනෙක් බුදුරජාණන් වහන්සේට පුළුවන් එතනින් අතුරුදාන් කරලා දෙව්ලොවට ගෙනියන්න. බුදුරජාණන් වහන්සේගේ ඉරුදිය. ඉතින් නන්ද තෙරුන් සද්දමිඳුගේ විමානයට ගෙනිච්චේ. ඒ වෙලාවේ දිව්‍ය අප්සරාවෝ 500ක්. ඒ වෙලාවේ දිව්‍ය අප්සරාවෝ 500ක් පරවියන්ගේ පාවගේ ඉතරම් රෝස පාට පාතේ. අතිශය මනස්කාන්ත ලස්සන දිව්‍ය අප්සරාව 500ක් සද්දමිඳුට උපස්ථාන පිණිස ඇවිල්ලා. පින්වත් නන්ද, ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? ගොඩාක් ලස්සන, ගොඩාක් දර්ශනීය, ගොඩාක් පැහැපත් කවුද? සාක්‍ය දියණිය වන ජනපද කල්යාණිද? පරවියෙක්ගේ පාබඳු රෝස පැහැයෙන් යුතු පා ඇති මේ දිව්‍ය අප්සරාවෝද? ඔන්න නන්ද තෙරුන් තමයි මේ උපමාව කියන්නේ. ස්වාමීනි, කන්නාසා නැති පුලුටු වෙච්ච වැඳිරියක් ඉන්නවා කියලා හිතමු. ස්වාමීනි, සාක්‍ය දියණිය වූ ජනපද කල්යාණි අන්න ඒ වගේ තමයි. මේ 500ක් දිව්‍ය අප්සරාවෝ රූප ස්වභාවයේ සලක, අප්සරාවන්ගේ රූප ස්වභාවයේ සලකා බලනකොට ඇය ගණන් ගන්නව බැහැනේ. සොළොස්වන කලාවටවත් ගණන් ගන්න බෑ. කිසිසේත් ඇයව මේ අප්සරාවන් හා සමාන කරන්න බෑ. මේ අප්සරාවන් 500ම ගොඩාක් ලස්සනයි, ගොඩාක් දර්ශනීයයි, ගොඩාක් ප්‍රසාදජනකයි. පින්වත් නන්ද, මේ බඹසර ජීවිතයට ඇලුම් කරන්න පරවියෙක්ගේ පාබඳු රෝස පැහැයින් යුතු පා ඇති 500ක් අප්සරාවන් අරන් දෙන්න මං ඔබට අප වෙනවා. මේ දිව්‍ය අප්සරාව 500ක් දෙන්න මහාන කමෙහින්ද කියලා, මේ ප්‍රතිපදාවේ හැසිරෙන්න පුදුම වැඩ. ස්වාමීනි, දිව්‍ය අප්සරාව 500ක් දෙනවා නම් මං හොඳ වෙන මහානකම කරන්න. නන්ද තෙරුන්, දැන් මේක කියවගෙන යනකොට මට හිතුනේ, නන්ද කුමාරයා ආසකලි ජනපද කල්යාණී රූපෙනි, ඊට වැඩිය ලස්සන රූපයක් දැක්ක තැන ජනපද කල්යාණීට වැඳිරි කියලා කිව්වා. ඒ නිසා දිව්‍ය අප්සරාව මගේ දෙවඟන කියලා අද කාලේ කොල්ල කෙල්ල වර්ණනා කරලා ගෙනල්ලා තව ලස්සන කෙල්ලෙක් දැක ගම තමන්ගේ කෙල්ලද කියනවා වැඳිරි කියලා. වියන හැකිද? වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ලෝක ස්වභාවය, අපි රූපයට ආස කළොත් ඊට වැඩිය රූපයක් ලස්සන, ඊට වැඩිය ලස්සන රූපයක් ඉදිරි අපි ආස කරන රූපෙට ගරහනවා. ලෝකයේ ස්වභාවය, රූපයට වසඟ වූ කෙනා තවත් රූපයක් ලැබෙද්දී පරණ රූපයට ගරහනවා. කටහඬට ආස කෙනා ඊට වැඩිය ලස්සන කටහඬක් ලැබෙන කෙනෙක් මොන ගැහුවා පරණ එක අත්තරින්, පරණ බැඳීම අත්තරින්. ඒකයි ඉතින් අද කාලේ ගොඩාක් අය රූපෙටනේ වසඟ වෙන්නේ, කටහඬට, ගමනට, බිමනට. ඉතින් ඕවා වෙනස් වෙලා ඊට වැඩිය වෙනස් අය හම්බ වෙද්දී හිත චංචල් වෙනවා, වෙනස් වෙනවා. කරන්න දෙයක් නැහැ. අද කාලේ හිත රකිනවා කියන එක ප්‍රඥාවෙන් ධර්මෙන් රැක්කොත් මිසක්ක කොහොමද රකින්නේ? දැන් ආස වෙන එක හිත වෙනකොට වෙනස් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔන්න මාස ගානක් හිතපු ජනපද කල්යාණේ, මාස ගානක් හිත හිතා හිටපු ජනපද කල්යාණේ ගැන නන්ද කුමාර, නන්ද තෙරුන් දිව්‍ය අප්සරාව දුටු සැනින් වැඳිරියෙකුට දැම්මනේ. ජනපද කල්යාණි වෙනුවෙන් ගෙදර යන්න හිටපු නන්ද තෙරුන් දිව්‍ය අප්සරාව දුටු සැනින් කිව්වනේ, මං ඉන්නම් මට දෙනවා නම් මේ දිව්‍ය අප්සරාව 500ම මට විවාහ කරලා දෙනවා නම් කියලා. හරි නන්ද, මං අප වෙනවා. ඔබ හොඳට බඹසර රකින්න. ඉතින් භාග්‍යතුන් වහන්සේ දැන් මේ වෙනකොට අත අත ඇරලා ආයෙත් නන්ද තෙරුන්ගේ අතින් අල්ලගෙන දිව්‍ය ලෝකෙන් අතුරු දහනවා. දෙවුරන් මෙරේ පහළ වුණා. බලවත් පුරුෂේ දික් කරපු අතක් හකුලන වේගෙන්, හකුලපු අතක් දික් කරන වේගෙන් තවතිසාව තියෙන්නේ පෘථුවේ ඉඳලා කිලෝමීටර් 800,000 හතලිස් දහක් කුලින් යුදුන් අසූ හර දහක් කුලින් තවති සංස ඒක තප්පරේට භාගතුන් පහළව ශාස්තුන් වහන්සේගේ ඉරිදි ශක්තිය ගැන බලන්ට. ඊට පස්සේ බුද්දැන් ඔන්න නන්ද තෙරුම් මා කතාවතාවක් නෑ පින්ඩ පාති වඩිනවා ඇවිල්ල සක්මන් කරනවා භාවනා කරනවා අම්මේ හොඳට ධර්මය හැසිරෙනවා. ඊට පස්සේ කොහොමරි මේක සංඝයාටත් ආරංචි වුණා. මහිති භාග්‍යතුන් වහන්සේම කියන්න ඇති මම හරියට දන්නේ අටුවා වෙනවා තියෙනවා භාග්‍යතුන් වහන්සේ සංඝයාට දේශනා කළා කියලා මේ නන්දට මේ සංවේගය ඇති කරවන්න කියලා. ඊටවා සංඝයාට මේක ආරංචි වෙලා මේ භාග්‍යතුන් වහන්සේගේ සහෝදර වූ සුළු මෑණියන්ගේ පුතුණන් වූ නන්ද මේ විදිහට බඹසර ඇසිරෙන්නේ අප්සරා වූ නිසාලු. පරවි පාබඳු රෝස පැහැයින් යුතු පායුග ඇති 500ක් අප්සරාවන් ලබාගන්ට භාග්‍යතුන් වහන්සේ ඇප වූ සේකලු බුදුරජාණන් ඇප වෙලාලු. ඉතින් ආයුෂ්මත් නන්දයන්ගේ යහළු භික්ෂුන් වහන්සේලා නන්ද තෙරුන්ට දාසයෙකුගේ ආකල්පයෙන් වෙළෙන්දෙකුගේ ආකල්පයෙන් විසුළු බස් කියන්න පටන් ගත්තා. ඒ කියන්නේ දාසයෙක් වැඩ කරනවා පඩියක් බලාපොරොත්තු වෙන. ඒ වගේ මහානකම කරන දිව්‍ය අපරාධ නිසා. ඊළඟට වෙළෙන්දෙක් වෙළඳාම් කරනවා මුදල් උපයන්න. ඒ වගේ මහු බඹසර හැසිරෙනවා අප්සරාව උපයන්න. අනේ ආශ්මත් නන්ද දාසෙක් වගේනි නන්ද ඔබ වෙළෙන්දෙක් වගේනි දිව්‍ය අප්සරාවෝ නිසා මහානකමක් කරන ගෑනු ගණ්ඩ මහානකමක් කරන යන ගමන් එක එක්කෙනා කියාගෙන යනවා. එතකොට ආශ්මත් නන්දයන්ට යහළු භික්ෂුන්ගේ දාසවාදය වෙළෙන්දෙක් කියන වචනේ විහිළුවට ලක් වුණා. නන්ද තෙරුන් යන යනකොට ආ කියලා කියන අර නන්ද තෙරුන් විහිළුවට ලක් වුණා ලැජ්ජාවටපත් වුණා. ඊට පස්සේ පීඩාවටපත් වුණා. දැන් මහා පීඩාවක් ඇති වුණා නන්ද තෙරුන්ට මේ කට්ටියගේ විහිළුව. එහෙම වෙන්න වෙන්න ලැජ්ජ හිතුණා. අප්සරාවොත් තිත්තු වුණා. මේ කොහෙදවත් යන කිහිල් මල් මේ අප්සරාව නිසායි මට මේ මෙච්චර පීඩා විඳ උනේ කියලා මේ දැන් පිරිස අතරට එන්නේ පිරිසත් එක්ක කතාවට මුහු වෙන්නේ පින්ඩපාති කියලා හුදකලා භාවනා කරන අප්සරාව හිත කායින කවරන්නේ. බුදුරජාණන් වහන්සේ ඔය නන්ද තෙරුන් ගත කරපු ජීවිතේ පස්සේ කාලෙක විස්තර කරනවා. පින්ට පාතේ වඩිනකොටම හිතනවා එක පියවරකවත් මට කෙලෙස් උපදින්න එපා. ඒ කියන්නේ ඇලීමක් හෝ ගැටීමක් හෝ උපදින්න එපා කියන බලවත් සීයෙන් අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී. පින්ට පාතේ යනකොටත් පින්ට පාතේ අරන් එනකොටත් හිතේ කිසිම ඇල්මක් හෝ ගැටීමක් උපදින්න දෙන්නේ නැහැ. ඒ නන්ද තෙරෝ මේ සිද්ධියෙන් පස්සේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. මේ වටපිට බලනකොට මෝන හරවනකොටවත් ඇල්මක් ගැටීමක් ඇතිවෙන්න දෙන්නේ. සම්මිංජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී අතපය දික්කරනකොට හකුලනකොටවත් ඒ තුළවත් කෙලෙසයක් ඇතිවෙන්න දෙන්නේ. කොච්චර ඉන්ද්‍රිය සංවරය. ඊළඟට අසිතේ පීතේ කායිතේ සාහිතයේ සම්පජානකාරී හොති. බත් පිඩක් ගානේ බොන වතුර ටිකක් ගානේ කන බොන කිසිම දෙයක ආහාර පිඩකවත් ඇල්මක් ඇතිවෙන්න දුන්නේ. දිවි අප්සරාව නිසා ඇල්ම ඇතිවෙච්ච කෙනා ගන්න ආහාර පිඩේවත් මේ බත් පිඩකවත් ඇල්මක් ඇතිවෙන්න දෙන්න තුන්දම්ම. උච්චාර පස්සාව කම්මේ වැසිකිලි කැසිකිලි කරනකොටවත් කෙලෙස් ඇතිවෙන්න තුන්නේ. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජහගරිතේ භාසිතේ සම්පජානකාරීකෝටි. යනකොට ඉඳෙනකොට හිටගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට ඇහැරලා ඉන්නකොට කිසිම තැනක කෙලෙස් ඇති වෙන්නේ නැහැ. මෙච්චර බලවත් ඉන්ද්‍රිය සංවරයක් පුරුදු කරලා. බලවත් ඉන්ද්‍රිය සංවරයක් පුරුදු කරලා. ඉතාම කෙටි කාලෙකින්. නන්ද තෙරුන් බඹසර වාසය සම්පූර්ණ කළා. මේ ජීවිතයේදී අරහත් වෙයි. එදා රාත්‍රී එක්තරා දෙවියෙක් රැය පහන් වන වේලේ මුළු ජේතවනාරාමයම බබළුවාගෙන දෙවුරන් විහෙරට ඒ කාලේ රාත්‍රියක් නැහැ. දෙවුරන් විහෙරට අඳුරක් නැහැ. වඩින දේවතාවන්ගේ ආලෝකයෙන් දෙවුරන් විහෙර එළිය වී ගියා. දෙවියෙක් ආලෝකයේ පහළ කරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට මේ පැමිණිලා වන්දනා කළා. මෙහෙම කිව්ව ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේගේ සහෝදර වූ සුළු මෑණියන්ගේ පුතණුවන් වූ ආයුෂ්මත් නන්දයන් ආශ්‍රවයන් සේ කරලා ආශ්‍රව රහිත වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතය තුළම තමන්ගේ නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කළා. නන්දයන් අරහත්වයට පත් වුණා. භාග්‍යතුන් වහන්සේ තේ මොහොතේම දුටුවා නන්ද තෙරුන් අරහත්වයට. භාග්‍යතුන් වහන්සේ දකිනවා දන්නවා නන්ද තෙරුන් දමනය කරන්න වෙන ක්‍රමයක් නෑ. බුදු කෙනෙක් හොඳම ක්‍රමය කළේ. පුදුම සහගතයි. ඊට පස්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් නන්ද මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපාද පත්මියෝ වන්දනා කරගන්න පැමිණියා. වැඩම කරලා කියා හිටිනවා ස්වාමීනි, දිව්‍ය අප්සරාවන් ලබා දෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ මට ඇප වුණානි. අනේ භාග්‍යතුන් වහන්සේ ඒකත් හරින්න. ඒ ඇපේම නිදහස් කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියා හිටිනවා, නන්ද ඔබගේ හිත මගේ හිතෙන් මන් දැක්කා. ඔබ නිකලස් වූ බව. දෙවියන්ද මට කියා හිටියා ඔබ නිකලස් වූ බව. නන්ද එතකොට ඔබ යම් මොහොතක උපාදාන රහිත වෙලා ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණාද එතකොටම මමත් ඔය ඇපේ නිදහස් වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දැනගෙන ඒ වෙලාවේ උදානයක් වදාලා, යම් කෙනෙක් කාම මඬ වගුරෙන් එතර වුණා නම්, කාම කටුව තලලා දැම්මා නම්, මෝහය ෂය වෙලා නිවනටපත් වුණා නම්, සැප දුක් දෙකෙහි කම්පා නොවේ නම් ඔහුට තමයි භික්ෂුව කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ උදාන පහල කරා. මට කියන්න ඕම නවතිද්දී පැවිදි වෙලත් ස්ත්‍රීන් ගැන හිත හිතා හිටපු, ඒ වගේම දිව්‍ය අප්සරාවන් නිසා මහානකමට ආසාව ඇති කරගත්, ඒත් ඒ අත්හැර මනාව ඉන්ද්‍රිය සංවරය පුරුදු කරපු පින්වතුනි, මේ නන්ද තෙරුන් තමයි මේ මුළු බුද්ධ ශාසනයේම ඉන්ද්‍රිය සංවරයෙන් අග්‍රම කෙනා. 80 මහා ශ්‍රාවකයන් අතරට පත් වෙන්න පින් තිබ්බ කෙනෙකුගේ ජීවිතය දිහා බලන්න. නන්ද තෙරුන් ඉන්ද්‍රිය සංවරය පුරුදු කරපු භික්ෂූන් අතර අග්‍රයි. ඒ තරම් ඇහැ සංවර කරපු කෙනෙක්, එහෙ තරම් කන සංවර කරපු කෙනෙක්, ඒ තරම් නාසය සංවර කරපු කෙනෙක්, ඒ තරම් දිව සංවර කරපු කෙනෙක්, ඒ තරම් කය සංවර කරපු කෙනෙක්, ඒ තරම් මනස සංවර කරපු කෙනෙක්, මෙච්චර චතුර විදිහට ඉන්ද්‍රිය සංවරය කරපු කෙනෙක් සියලු භික්ෂූන් අතර නැහැ. ස්ත්‍රීන් ගැන හිතනවා අර දැක්ක දෙයක් මතක් කරගෙන ඉනවා කියන්නේ අසංවරේනේ. අසංවරේ තිබ්බ කෙනාම ඉන්ද්‍රිය සංවරය අතරින් අග්‍ර බවට පත් වෙනවා. එතන දැන් මේ වගේ පින්කම් ගැන කියනකොට, ඉඳුරන්හි වැසූ දොරටු ඇති බවට පුණ්‍ය ශක්තිය ඉපදුනේ මේ නන්ද තෙරුන් සංසාරේ පදුමුත්තර බුදුරජාන් වහන්සේ කාලයේ කළ ප්‍රාර්ථනාවත් සසරේ බොහෝ විට වස්ත්‍ර පූජා කළා. වස්ත්‍රවල කෘත්‍යය තමයි වැසිය යුතු තැන් වසනවා. ඒකේ පින තමයි ශ්‍රමණ ජීවිතයේ වැසිය යුතු තැන් වසන පින උපදිනවා. ශ්‍රමණයකුට වැසිය යුතු තැන් වැසීම තමයි ඇසනං වූ ඉන්ද්‍රිය අකුසල් ඉදිරියේ වහන එක. කනනං වූ ඉන්ද්‍රිය අකුසල් ශබ්ද ඉදිරියේ වසන එක. ඒ ඉන්ද්‍රිය සංවරයේ අකුසලයට ඉඳුරං විවෘත කරන්න නැතුව ඉන්ද්‍රියන් වසා ගන්න ශක්තිය ඉපදුනා. වස්ත්‍ර පූජාවේ පිනේ එක්තරා පිනක් ඒක. ආනිසංසය වස්ත්‍ර පූජාවේ තවත් ආනිසංසයක් තමයි ලැජ්ජා බය උපදිනවා. වස්ත්‍රයකින් කරන්නේ ලැජ්ජා බය, ලැජ්ජාව ඇති වෙන තැන් වසා ගැනීම. ඒ වස්ත්‍ර පූජා කරපුවාට සංසාරේ ලැජ්ජා බය උපදිනවා. පවක් කරන උට චී හොඳ නෑ මේක අනිත්‍යය දැනගත්තොත් හොඳ නෑ කියලා ලැජ්ජා බය උපදිනවා. දැන් අද කාලේ ලැජ්ජා බය නැතු ඕන තරම් පව කරනවා. දෙමව්පියෝ දරුවෝ ඉදිරියේ ලැජ්ජා බය නැති විදිහට හැසිරෙනවා. දරුවෝ දෙමව්පිය ඉදිරියේ ලැජ්ජා බය නැති විදිහට හැසිරෙනවා. ගුරුවරු ළමයි ඉදිරියේ ලැජ්ජා බය නැති විදිහට හැසිරෙනවා. ළමයි ගුරුවරු ඉදිරියේ ලැජ්ජා බය නැති විදිහට හැසිරෙනවා. පාලකයෝ ජනතාව ඉදිරියේ ලැජ්ජා බය නැති විදිහට හැසිරෙනවා. බලන්න බිරිඳ ස්වාමියා ඉදිරියේ, ස්වාමියා බිරිඳ ඉදිරියේ, සමාජය ඉදිරියේ ලැජ්ජා බය කියන එක වාෂ්ප වෙලා යනවා. ඉතින් මට මේක කියනකොට මතක් වුණේ බුදුරජාණන් වහන්සේ සත්ත්වය දමනය කරන හැටි. භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය කියන්නේ ඒකයි. එක ස්වාමීන් වහන්සේ නමක් මේ සිවුරු හරියට සිවුරු පොට්ටනි ගන්න එකතු කරනවා. භාග්‍යවතුන් වහන්සේට පැමිණිල්ල ලැබිලා භාග්‍යවතුන් වහන්සේ ඉන්ද කියලා වදාන. ඒ භික්ෂුව සංඝයා මැද, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස මැද අර භික්ෂුණී භික්ෂුවාව ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ ඇහුවා ඇත්තද මේ සිවුරු පොඩි ගහගෙන සිවුරු වැඩිපුර තියන්නේ මං කියන්නේ. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියව. භික්ෂුව මේ භික්ෂුවකට එක සුදුසු නෑ. තොන් සිවුරෙන් විතරයි යැපෙන්න තියෙන කියනවා මෙයාට තරහ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මට කියන්නේ මොකක්වත් නැතුව ඉන්නද කියලා සිවුර ගැලෙව්වා. අර පිරිස මැද සිවුර ගැලෙව්වා. මෙහෙම දින්න කියන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ අහනවා භික්ෂුව සංසාරේ ලැජ්ජා බය කියන දේව ධර්මයේ හොය හොයා හිටපු රකුසෙක් වෙලා ඉඳලා ලැජ්ජා බය නැමැති දේව ධර්මයේ හොය හොයා හිටපු කෙනා මේ පිරිස ඉදිරියේ සිවුරක් ගලවා ගන්න තරම් ලැජ්ජා බය නැති වුණාද කියලා. එතකොට කරන්ට් එකක් වැදුනා වගේ අතීතයේ හිතට ආවා. එහෙම සිවුර පුරවගත්තා. ධන ගහලා ස්වාමීනි මට ජීවිතේ කියලා දෙන්න කිව්වා. දේව ධම්ම ජාතකේ වදාලා සෝතාපන්න බවට පත් වුණා. මගඵල ලැබුවා, අරහත් වුණා. ශාස්ත්‍රුන් වහන්සේ නමගේ අසිරිය බලන්න. ශාස්ත්‍රුන් වහන්සේගේ අසිරිය බලන්න. ඊළඟට මේ පින්වතුන්ට මතකද? ඒ කාලේ මට මතක හැටියට පුන්නසේනිය වෙන්න ඕන. මට හරියට නම මතක නැහැ. ඒ අය බලු වෘත රකින්න, සුනක වෘත රකින්න, නෝල් පොටක් ඇඟේ නැතුව හතර ගාතෙන් ඇවිදින තාපසයෝ. බුදුරජාන් වහන්සේ බැහැ දකින්න හතර ගාතෙන් ආවා. බඩ ගාගෙන ඇවිල්ලා තුන් පාරක් කැරකිලා බලු වෘතේ රකින්න ගෙන ඉඳගත්තා. ආරය වෙනම ගවයෙක් විදිහට ඉඳගත්තා. ඇඟේ නෝල් පොටක් නැහැ. නාන් නැහැ. ඊට පස්සේ එක්කෙනෙක් අහනවා මේ මෙයා සුනක වෘත රකින්න බලවත් උග්‍ර තපස් රකින්න තාපසය. මෙයා මැරුණාට පස්සේ වෙනම දිව්‍ය ලෝකෙට යනවා කියලා අහලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා ඌව අහන්න එපා මන්දේ. නෑ නෑ භාග්‍යවතුන් වහන්සේ අපිව දැනගන්න කැමති. භාග්‍යවතුන් වහන්සේ වදාළා නෑ ඕක අහන්න එපා වෙන එකක්. තුන් වතාවක් වදාළා. ඒ තුන් වතාව වදාරද්දිමුත් අහනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා දැන් මං එපා කියද්දි අහනවා. එහෙනම් මං කියන්න. යම් කිසි කෙනෙක් හිතන්නේ සුනකෙක් විදියට, ක්‍රියා කරන්නේ සුනකෙක් විදියටද, ඔහු හැසිරෙන්නේ සුනකෙක් විදියටද, සුනක හිතද වඩන්නේ, කය විඳලා මරණය මැත්තේ සුනකයන් අතරට යන. ඉතාගෙනති දෙව්ලෝ යනවා කියලා යන්නේ බල්ලෙක් බල්ලු අතරට. මගේ අම්මෝ වෙච්ච දේ කියලා එකි ගගහ අදන්න ගත්තා සුනකුරුත්ති රැකපු තාපතය. භාගතුනස වදල මම කිව්වනේ ඇත්තර මර පුංචි දරුවන්ගේ හිත සනසනවාගේ. බුදුරජාණන් වදාළ මම කිව්වනි අහන් දෙපා කියලා. නෑ භාග්‍යතුන්ස මෙයා හිතාගෙනන්න දැ මෙයා දෙව්ලෝ යනවා කියලා ගෞවෘතර කළා. නිර්වසේ භාග්‍යතුන්ස වදල ඕකහන්ලත් එපා. ආයෙ තුම් පරක් භාග්‍යතුන්ස වදාලා හිතන්නේ ගවයෙක් විදිහටනම් හැසිරෙන්නේ ගවයෙක් විදිහටනම් ක්‍රියා කරන්නේ ගවයෙක් විදිහටනම් ගෝචිත්තේ වඩනවන කයිදිනල මරණය මත්තේ අරක් අතරටම ඔවුත් අඳන්න ගත්තා. බුදුරජාණන් සදාල මං කිව්වේ ඒකෙන හන්ඩපා කියලා. නෑ භාග්‍යතුන් වහන්සේ මේ හිස් දේවල් ඕනේ. භාග්‍යතුන් වහන්සේ අපිට ජීවිතය අවබෝධන විදිහට ධර්ම දේශනා කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ දෙදෙනාට ධර්මය දේශනා කළා. පැවිදුණ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා. මහා බ්‍රහ්මයා ඒ රහතන් වහන්සේලා ළඟ සිරිපතුලෙන් ගිහින් දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයා බඩගාගෙන ඇවිල්ලා වඳින විදිහට ශ්‍රාවකයාව ධාමයේ සැනසෙව්වා. තමන් ළඟට බඩගාගෙන ආපු දෙන්න බුදුරජාන් වහන්සේ ළඟට බඩගගා හරියට ඕන. බුදුරජාණන් වහන්සේ ඉන්න දිසාවට නොණ්ඩි ගගා හරි බඩගගා හරි ඒ දිසාවට යන්න ඕනේ. මේ බලන්ට විච්ච යහපත තුන් ලෝකයක් ඒ රහතන් වහන්සේලා ළඟ දන ගහනවා. ශාස්ත්‍රීය සම්පත්තිය කොයිතරම් ශ්‍රේෂ්ඨද, ශාස්ත්‍රීය සම්පත්තිය කොයිතරම් පිවිතුරුද, ශාස්ත්‍රීය සම්පත්තිය කොයිතරම් බුදුරජාණන් වහන්සේ සරණ යාම කෙනෙක් ශ්‍රේෂ්ඨ බවට පත් කරනවාද. ඉතින් ඒ නිසා තව මේ දැන් නන්ද තෙරුම් බේරගත්ත වගේ බුදුරජාන් වහන්සේගේ මාමාණ්ඩියගේ පුතෙක් හිටියා, නැන්දනියගේ පුතෙක්. ඒ තෙරුන් වහන්සේගේ නම තිස්ස. උන්වහන්සේත් මහණෙල ටික කාලයක් යනකොට ඉන්න බෑ, සිවුරු අරින්නමයි හිටියේ. ඊවසේ බුදුරජා සංඝයාට කිය හිටිය සංඝයා භාග්‍යතුන් වහන්සේ ළඟට ගෙන්නගෙන ආවා. ඇයි තිස්ස කියලා ගෝ ස්වාමීනි මට අමාරු. බුදුරජාණන් වහන්සේ වදාලා තිස්ස ඉන්ද්‍රිය සංවරය පුරුදු කරන්නේ නැත්තම්, ජාගරියාන යෝගය පුරුදු කරන්නේ නැත්තම්, දිවා රාත්‍රී කුසල් දහම් පිළිවෙලට වඩන්නේ නැත්තම් ඒ කෙනාට සිවුරු අරින්න හිතෙනවා කියලා. හැබැයි යම් කිසි කෙනෙක් ඉන්ද්‍රිය සංවරය හරියට පුරුදු කරනවා නම් ජාගරියාන යෝගය, ඒ කියන්නේ නිදි වරාගෙන කුසල් වඩන ප්‍රතිපදාව පුරුදු කරනවා නම්, දිවා රාත්‍රී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩනවා නම් ඒකේ නාමී ශාසනයේ පිහිටනවා. අභිරම තිස්ස, තිස්ස මහානකමේ හිත අලව ගන්න. අභිරම තිස්ස අහමනුසාසාමේ. තිස්ස මම ඔයත් එක්ක නිතර කතා කරන්න. තිස්ස මම ඔබට අනුශාසනා කරන්න. මම ඉන්නවා තිස්ස ඔබට ඔබ මේ පැවිදි ජීවිතේ පිහිට ගන්න කිව්වා. තිස්සයන්ගේ හිත ගොඩාක් සැනසුණා. ඉන්ද්‍රිය සංවරය පුරුදු කළා, ජාගරියාන යෝගය පුරුදු කළා, බෝධිපාක්ෂික ධර්ම වැළුවා. ඒ තිස්ස තෙරුණ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා. පුදුම සංගීතයි. ශාස්ත්‍රුන් වහන්සේ අමා මහ නිර්වාණ ධාතු දන් දෙනවා. සත්‍යයෝහු යටුන තැනින් ගොඩ ගන්නවා. පිහිට සලසනවා, දුක් දුරු කරනවා, කෙලෙස් දුරු කරනවා, අමා නිවනට පමනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු දිවියට හිතින් වන්දනා කරනවා, ගෞරව කරනවා. ඔයාලගේ මොයෙනුත් ඒ බුදුරජාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. අන්න අයට බුදුවන කියලා දෙන්න. ශාස්ත්‍රීය වහන්සේ ඉන්න දිසාවට දන ගගා යන හැටි, බඩ ගගා යන හැටි කියන්නේ. එහෙම ගිය අය සැනසුනේටි කියන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිසාවට යන්න. මැරුණත් කමන්නේ කියලා ඒ පාරේ. බුදු සිරිපා ස්පර්ශ වුණ දූවිලි ඇති පාරේ. මැරුණත් කමන්නේ කියලා හිතන්න. ඒ ආලෝකයේ විහිදුන මාවතේ මියගියත් කමන්නේ කියලා හිතන්න. එයුම් ඔවුන් දුවලා තියෙන්නේ හැරිලා තියෙන්නේ බුදුන්ගේ දිසාවට. වරදින්නේ පිහිට සැරසෙනවා. මේ තමයි නිවන් දකින අයට පුණ්‍ය බීජ උපද්දවන්න තියෙන අවසාන යුගය. දෙව්ලොවකදී හෝ මෛත්‍රී බුද්ධ ශාසනයකදී හෝ නිවන අවබෝධ කරනවා නම් ඒ පිරිස කැඳවා ගන්න අවසාන යුගයයි. මේ යුගයේ මගහැරෙන්න දෙන්න එපා. මේ යුගයේ අත්හැරෙන්න දෙන්න එපා. පිහිට සරසා ගන්න. අසිරිමත් සම්බුදු සරණයි. ආශ්චර්යවත් භාග්‍යතුන් වහන්සේගේ පිහිටේ සැනසේවා කියලා සිතපතනවා.